ධර්මානුශාසනා. එසේ වේවසේ ගෙනෙන උදෑසන ධර්මානුශාසනාව මෙතන සිට ගෙනෙන්නට ශ්‍රී කල්යාණී යෝගාසන සංස්ථා අනුශාසක දුරන්දර මහෝපාද්‍ය ශාසන දජ ත්‍රිපිටක වාගේශ්වරාචාර්ය මහා කම්මට්ටානාචාර්ය අතිපූජනීය නා උයනේ අරේධම්ම නායක ස්වාමින්වරන් වහන්සේගේ ගිවි ගිය මාර්තු 27 වන දිනටදී තිබුණු පැවිදි දිවියේ 55 වන වසර සැකරීමත් ඒ වගේම අද අප්‍රේල් මාසයේ 24 වන දිනටදී ඇති උන්වහන්සේගේ 73 වන පුණ්‍යවන්ත ජන්මදිනයට දිගාසිරි ප්‍රාර්ථනා කිදමත් අරමුණු කරගෙන ඊයේ දවසේ ඒ වගේම අද දවසේ මේ පින්බර පුණ්‍ය භූමියේ මේ පින්කම් මාලාව සංවිධානය කොට තිබෙනවා. නාවින ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍යපාද අගුල්ගමුවේ අරේනන්ද ස්වාමින්වරුන් වහන්සේ, ඒ වගේම අතිපූජනීය නාවිනේ අරේධම්ම නායක ස්වාමින්වරුන් වහන්සේගේ ප්‍රධාන උපස්ථායක පූජ්‍යපාද නාගපුකුණේ අරියශීල ස්වාමින්වරුන් වහන්සේ සමග ආරණ්‍ය සේනාසන වාසී ගෞරවනීය මහා සංඝරත්නය, ඒ වගේම දෙස් විදෙස් බුදු ජනතාව මේ පින්කම් මාලාව හා සහසම්බන්ධ වී සිටිනවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හර්ෂන් සමර්සිංහ මැතිතුමන්ගේ පූර්ණ අධීක්ෂණ යටතේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සමස්ත කාර්ය මණ්ඩලය, ඒ වගේම ජනහද හඳුනන මහජන බැංකුව, එහි සභාපති WG කරුණාජීව මැතිතුමන්, මහජන බැංකු අලවියංශ ප්‍රධානි දීපාල් අබේසේකර මැතිතුමා සමග මහජන බැංකුව මෙම අසිරිමත් පින්කමේ බැතිබර දායකත්වය ලබාගෙන තිබෙනවා. අද හිමිදිරි උදෑසන සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි උවසේ උවසයන් අතිවිශාල පිරිසක් අප මේ කතා කරන සුවිසල් ධර්මශාලාවේ, ඒ වගේම මේ පින්බිමේ ඉඩ ඇති සෑම තැනක් බැතිබර සිටින් තැන්පත් වී සිටින අයුරු අපට දැක බැල ගැනීමට පිළිවන්. විශේෂම ඊ රාත්‍රී වර්ණවත් විදුලි ආලෝකයෙන්, ඒ වගේම බොදු ධජ පතාක වලින් වර්ණවත් අලංකාර අලංකృత මල් සුගන්ධින් මුළු නාවින ආරණ්‍ය සේනාසනයම ඒකාලෝක වින් පැවති බව සඳහන් කළ යුතුයි. උදෑසන රන්වන් හිරු රැස් මහා පොළව සිප ගන්නා විට අමුතුම චමත්කාරයක් මුළු පරිසරය පුරා පැතිරී යනවා. සීතුන්ගේ මිහිරි ස්වරය, වනසතුන්ගේ නාද රටා වන අරණ මැදින් ගලාවිත් පරිසරයට එකතු වී මතු කරන්නේ කුතුහලෙන් සපිරි සැකසංකා බවක් මිශ්‍රිත මිහිරියාවක්ය. ගත දැවටෙන සීත සුළඟ, නගන හෝ හෝ හඬ මේ පිම්බිමේ මහිමය නිහිනව කියාපානවා. වනසතුන්ගේ පවස්ස නිවන දියපාර, ඇලදොල, සිත නිවන ගත සනසන දර්ශනයක් බවට පත් වී තිබෙනවා. මේ වනාරණ පුරා දැනෙන ශීල සමාධි ගුණය, මෙත් සිහිලල් මහිමය, සිත නිවන, ගත නිවන මුළු ජීවිතයේම නිවාසනසන අමා මිහිරක් බඳුයි. අද දවසේදී අප සූදානම් මෙතන සිට උදෑසන ගුවන්විදුලි ධර්මානුශාසනාව ගෙනෙන්නට, විශේෂයෙන්ම අද අප්‍රේල් මාසයේ මේ වාසනාවන්ත දවසේ 73 වන පුණ්‍යවන්ත ජන්මදිනය සමරන අතිපූජනීය නාවීනේ අරියධම්ම නායක ස්වාමින්වරුන් වහන්සේට ශත වර්ෂාධික කාලයක් දීර්ඝායුෂ ලැබේවා, නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා, මතුතුම් ලෞතරා බුදුබම ලැබේවා කියලා අපි සියලු දෙනාම සාදුකාරය පාත්වා ආශිර්වාද කරමු. අද ධර්මානුශාසනාවේ දායකත්වය දරන පින්වත් පිරිස පදිය පැලැල්ල නාපටවෙල අංක 316 නිවසේ උපාලි වීරසූරිය මහතා ඇතුළු පවුලේ සියලු දෙනා, දෙහිවල හිල් වේදිය හඩවත පාර අංක 239 දෙක නිවසේ TS ද සිල්වා මහතා, ඒ වගේම බොරලස් කමුව වැවපාර අංක 284 දෙක ඒ නිවසේ ශමන්ති බුද්ධිකා කුලසිංහ මහත්මිය ඇතුළු පවුලේ පිරිස. පින්නතුනේ අප සූදානම් ධර්මානුශාසනාව ආරම්භ කරන්නට ධර්මශ්‍රවණයට පෙර තිසරණ සහිත පන්සිල් සමාදන් වීමට අපි සියලු දෙනාම නමස්කාරය කියමු. අවසරයි නායක ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුඤ්ඤං ආමබන්තේ. පාණාතිපාතාමේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානාවේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානාවේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරාවේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරාවේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදාවේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදාවේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදත්තානාවේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදත්තානාවේරමණී සික්ඛාපදං සමාදියාමි. විසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තම්බං ආමබන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනංක සංඝ මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාදු සාදු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කත්වාදල්හමදිත්තානං සච්චවාචානුරක්කිය. මෙත්තාය පාරමින්ගන්ත්වා පත්තෝ සම්බෝධිමුත්තමන්ති. සාදු සාදු සාදු. අතිගරු පූජනීය මහා සංඝරත්නයේ අවසරේ සද්ධාවන්ත පින්නතුනි, සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් බුදු වීමෙන් වසරක් පිරෙන වෙසක් පොර පසළොස්වක පොහෝ දවසේදී කපිලවස්තු පුරනරුවට වැඩම කරලා ගගනතලයේ රුවන් සක්මනක් මම නිර්මිත බුදුරුවක්ද මම සවනක් බුදුරැස් වීදුවමින් අසීමිත අසාධාරණ යමා මහා පෙළහැර පාමින් දේශනා කොට වදාළ විශිෂ්ට ධර්ම දේශනා පෙළක චර්යා පිටකයේ ඇති ගාථාවක් මේ ප්‍රකාශ වුණේ ධර්ම දේශනයේ සවන් දෙන සෑම දෙනාම සාවධානව සමාහිතව මේ දේශනයේහි අභ්‍යන්තරයේ සිත පිහිටුවාගෙන සවන් දීමට අදිෂ්ඨාන කරමු. මේ දේශනාව තුළින් අපි දෙපාර්ශ්වයටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ප්‍රතිලාභ කළ ධ්‍යාන සමාධි සමාපත්‍ය අභිඥා බල විදර්ශනා ඥාන මාර්ගඵල නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනාවෙන් සූදානම් වෙමු. සරුවඥන් වහන්සේ විසින් දෙසූ මේ ගාථාවේ කෙටි තේරුම දදී අදිෂ්ඨාන බල පිහිටුවලා සත්‍ය වචනේ පරිතරයට පත් වෙලා මෛත්‍රී භාවනාවේ මුදුනට පත් වෙලා ලෝතුරා බුදුබාට පත් වුණා කියන කෙටි තේරුමයි. සරුවඥන් වහන්සේ දීපංකර පාදමූලයේදී සුමේද තාපසව නියත විවරණස්නේ ලබාගෙන බෝධි සම්භාර අදිෂ්ඨාන කරන්න යෙදුණ දස පාරමිතාව අදිෂ්ඨාන කරන වාර 10 දීම මහා පොළොවද කම්පා වුණා. ඒ දවසේදී අදිෂ්ඨාන කළ පරිද්දෙන් සාරාසංකයේ කල්පලක්ෂයේ මුළුල්ලෙහි බෝධි සම්භාර මුදුන් පමුණවාගෙන යමේ ලෝතුරා සම්මා සම්බුදු වුණා. බුදු වීමෙන් පසුව 45 වසර මුළුල්ලේම කුලි තුන් ලෝක ධාතුන් අනන්ත පරිමාණ සත්‍යයන් වෙත මෛත්‍රී බලය නිරන්තරයෙන් පවත්වමින් ලෝවැඩ සලසලා සූවිසා සංකේයයේ 9,60,00,000 දෙන අමා මහ නිවන් පුර පමුණවා වදාළා. ඉමි සරුවඥන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා වූ මේ ගාථාවේ විශේෂ පාරමිතා තුනක් සඳහන් වන අතර මෛත්‍රී පාරමිතාව ගැන හෙටේ හැඳින්වීමකටයි සූදානම්. එනතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රී පාරමිතාව අතිශයින් උත්කෘෂ්ඨ අන්දමින් පෙරුවා. මෛත්‍රී පාරමිතාව මෛත්‍රී උපපාරමිතාව සහ මෛත්‍රී පරමත්ත පාරමිතාව. මේ පාරමී පිරු ආත්මව අනන්තයි. විශේෂයෙන්ම සඳහන් වෙනවා ඒක රාජේ මාරහිතමාන සම්බන්ධව එදික කතාවක් කෙටියෙන් පමණක් අපි හඳුන්වනවා. ඒක රාජ මහ බෝධිසත්වයන් වහන්සේ පරම ධර්මිෂ්ඨයි. සත බොහෝම සුදික්ෂයි. ජනතාව සමග සම්පන්නයි. ස්වයං පෝෂිතයි. සාමාන්‍ය රජ කෙනෙක් මේ රට අල්ලා ගන්නාපු වෙලාවේ රජතුමාගේ ඇමති මණ්ඩලයේ කිව්වා ගල් කැටයක් අරගෙන කපුරු කැලයක් එලවන්නක් මේ අය පළවා හරින්න පුළුවන් කියලා. දෝෂතුන් වහන්සේ කිව්වා එපා දරුවනි. රාජි නිසාවත් ස්වල්ප උද අකුසලයක් නොකළ යුතුයි. එලා ධර්ම සාකච්ඡා කරමින් ඉන්න වෙලාවෙ ඇවිත් අල්වා ගත්තා. සතුරු රජුරුවන් මේ ජේකරාජ රජතුමා ඇතුළු පිරිස අල්වාගෙන රාජි එයා පහදගත්ත සිංහාසන ආරූඪ වුණා. ඒ වෙලාවේ බෝධිසත්වයන් වහන්සේ දෙපයින් අල්ලලා උඩ බාල්ක කෙල්ලුවේ මේ වදදීමක්. ඒ වෙලාවේ බෝධිසත්වයන් වහන්සේ මොනතරම් හිතේ මෛත්‍රියේ බලයක් තවත්වාද කියනවා නම් මේ ඉල්ලීගෙන මෛත්‍රියේ ධ්‍යාන වැඩුවා. මෛත්‍රියේ ධ්‍යාන බලයේ වැඩලා හසේ භාවනාවක් වල්ලාස සමාප්‍රතිලාභී වුණා. අදිෂ්ඨාන බලෙන් බඳුන් ලැබී ආශේ බද්ද පරියන්තෙන් වාඩි වුණා. මේ ආචාර්ය දුටු අර සේවක පිරිස රජතුමාට ගින් කිව්වා මහිල්ල වැඳ වැටුණා. සමාව ඉල්ලුවා. සිංහාසනයට වාඩි වෙන්න එන්න කිව්වා. බෝසතුන් වහන්සේ කව මට ලොකු සිංහාසනයක් ලැබුණා. මා මෙන්න මේ රාජ්‍ය ධාර්මිකව පවත්වාගෙන යන්නේ කියලා තමන් වහන්සේ අනුශාසනා කළ හිමවත් දෙසට වැඩියා. ආචාර්යයි නේද පින්නතුනි. ඒ මේ සර්වඥන් වහන්සේ තමයි බුදුබාට පත්‍ය අපට මේ දේශනේ පැවැත්වුවේ. දැන් අපි සලකා බලමු අපේ චිත්තසංතාන හැම වෙලාවෙම මෛත්‍රියෙන් පවත්වන්නේ කොහොමද කියේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා සංගරුව නමතා දේශනා කරලා තියෙන මෙත්තානි සංස සූත්‍ර දේශනාව. අග්ගික්ඛන්දෝපම සූත්‍රයේ අසලත් ජීවිතයට තැති ගැනීමටපත් වූ විශ්ව සංඝයා වහන්සේගේ අශ්වශිල්ල පිණිස අනදමා හිමියන් වහන්සේගේ ආරාධනෙන් මේ සූත්‍ර දේශනේ පැවැත්වුවා. මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ මෛත්‍රී සිත වැඩෝ පමණින් ලැබෙන ආනිසංස 11. එයින් 10ක් මේ ජීවිතේම ලැබෙනවා. ඒ මොනවාද? මෛත්‍රී සිත ආසේවිත භාවිත බහුකුලී කృత වශයෙන් මුලපටන් ධ්‍යාන බවට දක්වා දියුණු කරනවා නම් එවැගේම ඊට ආකාරයකින් සඳහන් වෙනවා සෝදානං කළ ඥානාවක් මෙන් නිතරම මෛත්‍රී සෝදානං සිතකින් ඉන්නවා නම් එවැගේම වස්තු කතායි කියලා මේ ගියක් ගොඩනගන්න මාලිගාවක් ගොඩනගන්න හොඳ පදනමක් සකස් කරගත්තා වගේ හැම වෙලාවෙම තමන්ගේ මෛත්‍රී සිත පිහිටුවා ගන්න සුදුසුව පුරුදු කළා නම් අනුත්ථිතාය නිරන්තරයෙන් අවදි කරගත් මෛත්‍රී සිතින් ඉන්නවා නම් පරිචිතාය නිරන්තරයෙන් කුහුණු තබා ගන්නවා නම් මෛත්‍රී සිත පිළිබඳව එවාගෙම සුසමාරද්ධාය අතට ගත් දෙයක් මින් හැමෙලයි මෛත්‍රී සිත සූදානමින් තබා ගන්නවා නම් 11 මහා නිසංසයක් ඒ ජීවිතයේ අත්විත ලැබෙනවා. පළවෙනි කාරණේ සැපසේ නිින්ද යනවා. දෙවෙනි කාරණේ සැපසේ අවදි වෙනවා. තුන්වැන්නේ නපුරුසියෙන් නොපෙනී යනවා. දෙවියන්ද ප්‍රිය වෙනවා. මිනිසුන්ද ප්‍රිය වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. එවැගේම අමියාවද වසවිස ගිනි විපත් වලකිනවා. සිත සමාධියේ සෙනික සෙනිකෝම ලැබෙනවා. ඒකම මොහොනේ වර්ණේ දැන් ප්‍රසන්න වෙනවා මුළු සරුවාංගම වර්ණවන්ත වෙනවා. මරණාසන්න මොහොතේදී පවා මනස සිහිනුවණින් ඉන්නවා. මෛත්‍රී ධ්‍යාන ප්‍රතිලාභ කරගෙන අනාගාමී වුණා නම් ඒකාන්තයෙන් බඹල උපදිනව නෑ තාපසු මනලෝට දෙවලෝට එන්නේ නැතිව එහෙදීම රහත් වෙලා පිරිනවම් පානවා. මේ කියන ආනිසංස 11ක් සරුවක්යන් වහන්සේ දේශනා කළා. මේක අපට අත්දකින්න පුළුවන්. ඉහි බෞද්ධයන්ට මේ ධ්‍යාන වඩනවා කියන එක අමාරුයි කියලා බොහෝ දෙනා හිතනවා. එහෙම හිතන්න එපා. බුදුරජාන් වහන්සේ වැඩින්නේ කාලේ කොසඹෑ නුවර උදේනි රජුරුවන්ගේ රජමාලිගාවේ හිටියේ සාමාවතිය ඇතුළු 500ක් දිසෝවරු මෛත්‍රී ධ්‍යාන වැඩුවා. මෛත්‍රී ධ්‍යාන බලයෙන් ඇතු පුදුම ආශ්චර්යයක් සිද්ධ කළා. ඒ දිසෝවරුන්ට එරෙහිව ක්‍රියාකල මාගන්ධිගේ බොරු පැමිණිල්ලක් නිසා රජතුමා කෝප වෙලා මේ 500ක් දෙනා පේලේ තිහිටවලා මරන්නට දුන්න අරගෙන සූදානම් වුණා. සාමාත්‍ය ඇතුළු පිරිස 500 දෙනා මෛත්‍රී ධ්‍යානයට පත් වුණා. රජතුමා ගල් ගැහුණා. ඊතලේ විදින්ද බැරි වුණා. නෙවුලන්න ගත්තා. දාඩියේ මුගුරු ඇකුරුණා. ඒ බව දුටුවා වූ සාමාවතී මෛත්‍රී ධ්‍යානෙන් අවදි වෙලා රජුරවන්ට කතා කළා. මහරජුරන් බයිතුනද එසේය මන්ට බයක් හිතුණා. එලා දුනු විතල පස්සක දාලා අර දිසෝට වන්දනේ රජුරු පුදුම දෙයක්. මට වඳින්න එපා මගේ පියාණන් වහන්සේට වඳින්න. උදේ පියා ජීවිතුන් අතර නැහෙනි. මගේ පියා කියන්නේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ, මගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. එලා රජුරු තෙරුවන් සරණ ගියා. ඊට කලින් බෞද්ධයෙක් වශයෙන් නිමී සිටියේ ප්‍රවාදීන් උත්තරාම උපාසිකාව සිරිමාම දමනේ කලේ මෛත්‍රී ධ්‍යාන බලේ. මේවා දිග කතාවල් මං කෙටියෙන් හඳුන්වන්නේ මේ ආනිසංස පස්සේ කෙටියෙන් දක්වලා මෛත්‍රී භාවනාව පුරුදු කරගන්නේ කොහොමද කියන ගැන හඳුන්වන්නටයි. ඉන්නතනේ මේ මෛත්‍රී භාවනා බොහොම සරලයි. බොහොම සහැල්ලුයි. බොහොම ලෙහෙසියෙන් පුරුදු කරගන්න පුළුවන්. දෙමාපියෝ දන්නවා දරුවන් වෙත දක්වන අසීමිත කරුණාව මෛත්‍රී. ඒ දෙමව්පියන්ගේ సంతානයේ තමන්ගේ දරුවන් ගැන තියෙන හදපත්ලෙන් ප්‍රීතිය වූ මෛත්‍රිය කාටත් ඒ වගේ පවත්වන්න පුරුදු වීමයි මෙතන හඳුන්වන්නේ. මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ කියන මේ බුද්ධ වචනේ. මව් කෙනෙක් පිය කෙනෙක් එකම දරුවෙකුට යම් බඳු ආකාරයේ මෛත්‍රී සිත පවත්වනවා නම් ඒ වාගේ මෛත්‍රී සිත සෑම සත්‍යයන් වෙත පැවැත්විය යුතුයි කියන එක භාග්‍යතුන් වහන්සේගේ උපදේශයයි. ඒ මෛත්‍රී නමින් හඳුන්වන්නේ ඇත්ත වශයෙන්ම ඒක ධාතු අර්ථ වශයෙන් හඳුන්වනවා මිද සිනීහණී කියන ධාතුෙන් මෙත්ති මෙත්තායනා කියන වචන හැදලා තියෙන ඇති. ඒ කියන්නේ මුරුදු භාවයක් චිතසෝ ප්‍රතිමාක් මෙතන මෙත්තා කියන වචනේ හඳුන්වනවා. චිතසෝ ප්‍රතිමාක් ඒක ආදරේ කියලා මේ තෘෂ්ණාව එහෙම නෙමෙයි ආසාවක් නෙමෙයි. එතන සලං කරන්නේ හිතසෝ ප්‍රතිමයි. දෙමාපියන්ගේ සිත්වල ආචාර්ය උපාධ්‍යයන් වාසිකේ සිත්වල ඒ දරුවන් ගැන ශිෂ්‍යයන් ගැන පවත්වන්නේ හිතසෝ ප්‍රතිමේ හදපත්යෙන් ප්‍රතිදෙන මේ මෛත්‍රියයි. අන්නේ මෛත්‍රී සිත භාවිත භවලේ කෘත කිරීම තමයි මෙතන මෛත්‍රී භාවනා නමින් හැඳින්වෙන්නේ. මේ භාවනා වැඩිම සඳහා සූත්‍ර දේශනා රසක තියෙන උපදේශ එකක් කරණීය මෙත් සූත්‍රේ ජන්නේ මෙත්තානිසංස සූත්‍රයේ කඳපිරිත මේ වාගේ මෛත්‍රී භාවනා සම්බන්ධ උපදේශ රාශියක් තියෙනවා. අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණෙහි අද ධම්මයා විභංගේ බොහොම සවිස්තරව දැක්වේදවා. එවැගේම පටිසම්භිදා මග්ගපාළියේ මෛත්‍රී කතා නමින් මෙත්තා කතා නමින් විශේෂ දේශනා පෙළක් සඳහන් වෙනවා. තවත් සූත්‍ර දේශනා රසක සඳහන් වෙනවා මෛත්‍රී වඩන හැටි. ඒ සියල්ල සම්පින්දනයේ කොට විසුද්ධි මාර්ග භාවනා මාර්ගයේ හඳුන්වනවා මෛත්‍රී වඩන සියල්ල සම්පින්දනයේ කළ භාවනා මාර්ගය. ඒක පූර්ව ආචාර්යයන් වහන්සේලා පුරුදු කරෝ පිළිවෙලයි. අද බොහෝ දෙනා මේ මෛත්‍රී වාක්‍ය කියවනවා. මෛත්‍රී වාක්‍ය කියවත් ඒකත් බොහොම වටිනා පින්කමක්. ඒක සුළු මොහොතක් කණි මෛත්‍රී සිත පැවැත්වීම විශේෂානිසංසයක්. සරුවඥන් වහන්සේම දේශනා කළා තියෙන අක්ෂරා සංඝාත සූත්‍ර තුනකම අක්ෂරා සංඝාත මත්තම්පිචේ භික්ඛවේ භික්ඛු මෙත්තං චිත්තං ආසේවති මෙත්තං චිත්තං භාවේති මෙත්තං චිත්තං බෞලී කරෝති අයං උච්චිතේ භික්ඛවේ භික්ඛු අරික්ඛඥානෝ විහෙති සත්තු ශාසන කරෝ ආදි කතිකරෝ අමෝඝං ගත්ත පින්දම් බුඤ්ජති කී යං කිසි භික්ෂුවක් අසුරුසුනක් ගාන තරං හරි මෙච්චිතේ වඩනවා නම් ඔහු ධ්‍යානෙ නොපිරි වුණු කෙනෙක් වේලවා බුද්ධ අනුශාසනාව අනුගමනය කළ කෙනෙක් වේලවා එවැගේම සදහැවතුන් පිරිනමන සිව්පසේ මහත්ඵල කරන්නෙක් වෙනවා කියන එක දේශනාව සඳහන් වෙනවා වේලාම සූත්‍ර දේශනේ සඳහන් වෙනවා මේ මහා පොළොව තලයේ සමතලා කළ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට දෙන උතුම් දානයකට වඩා සිවදිකින් වඩන්නේ සංඝයාට ආවාස කරවීම මහත්ඵලය ඒකත් වඩා කිරිපීඩක් දෝන අතරින් සීලේ සුළු වේලාවක් මෛත්‍රිය වැඩීම මහත්ඵලයි මහානිසංසයිකි එනිසා දැන් අපි මේ මෛත්‍රී භාවනාව පුරුදු කර ගැනීමට අදිෂ්ඨාන තබා ගැනීම ගැන මම අතිශයින් කරුණාවෙන් ආරාධනා කරනවා. මෛත්‍රී භාවනා අත්‍යවශ්‍යයි. අද කාලේ විශේෂයෙන්ම ලෝක සත්‍යයට වැඩිම පිහිටා තිබෙන්නේ ද්වේෂය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පටිඝ සංඥාව. එයා අග්නිස්කන්ධය ගිනිකඳක්. ඒ ද්වේෂය නැමැති ගිනිකඳ නිමන්නේ තියෙන එකම ජලය තමයි සිසිල් ජලය තමයි මෛත්‍රිය. එනිසා තුන් ලෝකේ ගිනිගෙන දැල්වෙන මේ ද්වේෂය නිවා දැමීමට තමන්ගේ සිත ඉස්සෙල්ලා නිමා ගන්නට ඕන. තමන්ගේ සිත නිමා ගැනීම සඳහා මෛත්‍රී භාවනා පුරුදු කර ගන්නටම ඕනේ. මෛත්‍රී භාවනාව සම්බන්ධ විසුද්ධි මාර්ගය හා තවත් අංගවල දක්වන විශේෂ අනුශාසනා පෙළක් තියෙනවා. එයින් කීපයක් මෙහිමයි. තමන්ගේ තමන් ඉස්සෙල්ලා මෛත්‍රී කර ගන්නවා. ඊළඟට සම්භාවනීය උතුමෙකුට මෛත්‍රී කරන්නට ඕනේ. ඊළඟට මධ්‍යස්ථ කෙනෙකුට මෛත්‍රී කරන්නට ඕනේ. ඊළඟට තමන්ගේ විරුද්ධ කාර්යකම් කරන කෙනෙකුට විරුද්ධකාරයෙකුට මෛත්‍රී කරන්නට ඕනේ. මේ කියන අවස්ථා අනුපිළිවෙලින් මෛත්‍රිය වැඩිමින් තමයි ප්‍රයෝජන ලැබෙන්නේ. හැබැයි ජීවත් වෙන අයට පමණයි මෛත්‍රී කළ යුතු වන්නේ ධ්‍යාන වඩන්නේ නම්. මේ පරලෝකීය අයට මෛත්‍රිය වැඩිමින් ධ්‍යාන ලැබෙන්නේ නැහැ. එවාගෙම විශේෂයෙන්ම මුලින් ධ්‍යාන ලබන්නේ ඉස්සරෙන් සිතේ පුරුදු වෙන්නේ ඉස්සරේ ස්වාමි පුත්‍රයා විසින් බිරිඳටවත් ස්වාමීන් ස්වාමී දිනී විසින් ස්වාමියාටත් මා කැලින් මෛත්‍රී කරන්න එපා කියන එක අනුශාසනා කළා tie. එවාගෙම අතිමිත්‍ර අතිහිතවත් ආයත මෛත්‍රී කරන්න යාමින් මෛත්‍රී ස්වරූපින් රාගසිත ඇති වෙන බැරි නොයි. එනිසා සාරුවක්යන් වහන්සේ වදාළ උපදේශ අනුව බාරණ කොටේ මෛත්‍රී භාවනාවට පද හතරක් අපි ගන්නට ඕන. ඒ පද හතරේ දැන් තමන්න තමන් මෛත්‍රී කරගැනීමේදී අහං අවේරෝ හෝමි අහං අභ්‍යාපජ්ජෝ හෝමි අහං අනීගෝ හෝමි අහං සුඛියස්ථානම් පරිහරාමි කියන වචන හතර තමන් වෙනුවෙන් පාවිච්චි කරනවා. තමන්න තමන් මෛත්‍රී කිරීමෙන් ඥාන ලැබෙන්නේ නැහැ. තමන්න තමන් මෛත්‍රී කිරීමෙන් බලාපොරොත්තු වන්නේ තමන් සාක්ෂි කරගෙන අන් අයට මෛත්‍රී වැඩිමයි. ඊළඟට එක්කෙනෙකුට මෛත්‍රී වැඩිීමේදී අවේරෝ හෝතු අභ්‍යාපජ්ජෝ හෝතු අනීගෝ හෝතු සුඛියස්ථානම් පරිහරතු කියන ඒක වචනින් මේ වචන අතර පාවිච්චි කරනවා. බොහෝ දිනෙකට නම් දෙන්නේ කොහේට වැඩි ගානකට නම් අවේරා හොන්තු අභ්‍යාපජ්ජා හොන්තු අනීගා හොන්තු සුඛියස්ථානම් පරිහරන්තු වචන අතරයි භාවිතා කරන්නේ. මේදී සිංහල වචනෙන් අපි භාවිතා කිරීමේදී මම වෛර නොවේමි, මම තරහ නොවේමි, මම නිදුක් නිරෝගී වෙමි, මම සුවපත් වෙමි. මේ විදිහටයි භාවිතා කරන්නේ තමන් ගැන. අනුන් එක්කෙනෙක් ගැන නම් වෛර නොවේවා, තරහ නොවේවා, නිදුක් නිරෝගී වේවා, සුවපත් වේවා. වැඩි දෙනෙකුට නම් වෛර නොවේත්වා, තරහ නොවේත්වා, නිදුක් නිරෝගී වේත්වා, සුවපත් වේත්වා. මේ වචන පාවිච්චි කරන්න මතක තබා ගනිමු. ඊළඟට මේක භාවිතා කිරීමේදී විශේෂයෙන්ම සිත සමාධිමත් වීමේ ක්‍රම ඉගෙන ගන්නට ඕනේ. මේක සමාධිමත් වෙන්නේ කේත භාවනාව දිනු කරන්න එක වචනයක් ගන්න ඕනේ, එක කෙනෙක් ගන්නට ඕනේ. ජීවත් වෙන්නේ තමන්ගේ මෞතුමිය නම්, තේතුමා නම්, නැත්නම් ගුරුවරයා නම්, එවාගේ තමන් උපකාර වූ කල්යාණ මිත්‍රෙක් ඉස්සරහා ඉන්නේ ඇති හිතා ගන්නට ඕනේ. බොහොම සන්තෝෂයෙන් සතුටු මොනින් ඉන්නේ ඇති හිතාගෙන එතුමාගේ නරාතනය ගැන අරමුණු කරන්නට ඕනේ. ඉස්සෙල්ලා තමන්නේ එක වචනින් මෛත්‍රී කරගන්නවා. අපි හිතමු පළවෙනි වචනේ කියලා මම වෛර නොවේමි, වෛර නොවේමි, වෛර නොවේමි කියන වචනේ 10-12 සැරයක් තමන් ගැන කියාගන්නවා. ඊළඟට තමන්ගේ කල්යාණ මිත්‍රය අපි හිතමු තමන්ගේ මෞතුමිය කියලා. මගේ මෑණියෝ වෛර නොවේවා, වෛර නොවේවා, වෛර නොවේවා එක වචනේ පාවිච්චි කරන්නට ඕනේ. එක වචනේ එකවරක් දෙකක් නෙමෙයි සියවර දහස් වර ඉක්මන් නොවි, පමා නොවි හිත විසුරුවා ගන්න තුර මනස සිහියෙන් මන නුවණින් කියවන්නට ඕනේ ඉති. ඉතින් කියවගෙන කියවගෙන යනකොට ඒ තමන් අරමුණු කරන මෞතුමිය තමන් ඉස්සරහා ඉන්නේ ඇති වරින් වර හිතට නැවි නැවි පේනවා. ඊළඟට ඒ විදිහේ පිළිපින් ගිහිල්ලා තමන්ගේ සිතේ නීවරණ ටික යට වෙනවා. නීවරණ යටපත් වෙන්න වෙන්නේ හිතේ ධානාංග පහ සත්‍යමත් වෙනවා. ඒ අරමුණ සිහිපත් කිරීමේ විතර්කය, ඒ අරමුණ සිහිපත් කරමින් යැසිරීමේ ਵਿਚාරය, ඒ අරමුණ සිහි කිරීමේදී ඇති වෙන ප්‍රීතිය, ඒ අරමුණ සිහි කිරීමේදී ඇති වෙන කායික මානසික සුවය, ඒ අරමුණ මෙනෙහි කිරීමේදී විසිරී නොයන සිත ඒකාග්‍රතාව, මේ කරුණු පහ සත්‍යමත් වෙනවා. ඒක සත්‍යමත් වෙන්න වෙන්න කියලා අන්තිමේදී නීවරණ සම්පූර්ණයෙන් යටපත් වෙලා ඥානාංග සම්පූර්ණයෙන් සත්‍යමත් වෙලා හිත ධ්‍යාන බාටපත් වෙනවා. ඒ ධ්‍යාන බාටපත් වීමේදී ගුරු උපදේශයක් ලබා ගන්නට ඕනේ. ඒක ආමර්ජන කරන්න ඇති. පළමුවෙන් එතෙන එක චිත්තක්ෂණයයි. ඊළඟට නැවත නැවත ඒක සිත සමාධිමත් වෙන හැටින් මෙනෙහි කරන්නට ඕනේ. ඊළඟට ඒක අදිෂ්ඨාන කරමින් විනාඩියක් පවතිවා, විනාඩි දෙකක් පවතිවා, දිවසින් ටිකින් ටික ඒ ඥාන ශක්තිය දිනු කරන්නට වන වැඩි වේලාවක් පවත්වා ගන්න. විනාඩි 5, විනාඩි 10, විනාඩි 15, විනාඩි 20, විනාඩි 30, විනාඩි 45, පැය කමාරෝම දිගට පවත්වා ගන්න අදිෂ්ඨාන කරමින් ඒ ඥාන ශක්තිය වැඩි දියුණු කර ගන්නට ඕනේ. ඊළඟට ඒකේ වශීභාවයක් ඇති කර ගන්නට ඕනේ. වශීභාවය කියන්නේ ඕනම වෙලාවක ඕන ඉරියව්වක ඒ ඥානයටපත් වෙන්න පුරුදු වීමයි. ඒකට කියනවා ආවර්ජන වශීතාව, සමාපජ්ජන වශීතාව, අදිඨාන වසීතාව, උත්තාන වසීතාව, පච්චවේකන වසීතාව කියලා. ආර්ජිනා කියන්නේ තමන් ඥානෙදි පත්වෙච්ච අරමුණ. දැන් මෑණියෝ නම් මෑණියෝ ඉතින් අරමුණු කරන්නට ඕනේ. ඊළඟට පළවෙනි ධ්‍යානයේ තියෙන අංග පහයිනේ. ඒ විතරක ਵਿਚාර ප්‍රීති සුඛේ කාග්‍රතා සහිත ප්‍රථම ඥාන අර්පණා සමාධිගත වේවා කියලා සමාපඥේ අදිෂ්ඨාන කරනවා. මෙච්චර වෙලාවක් පවතිවා කියලා වෙලාව අදිෂ්ඨාන කරනවා. මෙච්චර වෙලාවකින් අවදි වීම සිද්ධ වේවා කියලා වෙලාව අදිෂ්ඨාන කරනවා නැගිටින්නේ. ඒ සියල්ල සම්පූර්ණ කළා ධානින් අවදි වුණාට පස්සේ ධානාංග මෙනෙහි කරනවා. මේ විදිහට සියවර දහස් වරේ පළවෙනි ධ්‍යාන සිත ප්‍රගුණ කරන්නට ඕනේ, පුහුණු කරන්නට ඕනේ, වශී කරන්නට ඕනේ. ඊට පස්සේ තමයි මේ පළවෙනි ධ්‍යාන සිත තෘප්තිමත් බවටපත් වුණාට පස්සේ ඒ ධ්‍යානෙ සමයදීලා ධ්‍යානාංග පහ මෙනෙහි කරලා ඒ ධ්‍යානාංග පහෙන් මුල් දෙක උදාාරික බව, විතරක විචාර දෙක උදාාරික බව තේරුම්ගෙන ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත දෙවෙනි ධ්‍යානෙ සමාධියෙන් අදිෂ්ඨාන කරන්නට ඕනේ. දැන් නීවරණ යටපත් වූ කෙනෙක් දැනින් ප්‍රථම ධ්‍යානයේ වශී කළ කෙනෙක් දැනින් බොහොම ලේසියෙන් දෙවෙනි ධ්‍යානෙ ලැබෙනවා. ඒකේ විචාරක ਵਿਚාර නැහැ. ඒකේ ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිතව ලැබෙනවා. ඒකත් අරවාමේ වශී කරගන්නට ඕනේ බොහෝ වේලාවක්. ඒක වශී කරගෙන දැන් ඇති කියන තත්ත්වයට ඒ ධ්‍යානසිත ප්‍රගුණුණාට පස්සේ අයමත් මුලින් ඉඳලා පළවෙනි ධ්‍යානෙටපත් වෙනවා, ධ්‍යානාංග බලනවා. දෙවෙනි ධ්‍යානෙටපත් වෙනවා, ධ්‍යානාංග බලනවා. ඊළඟට දෙවෙනි ධ්‍යානයේ තියෙන ප්‍රීතියේ ආදීනව සලකලා සුඛ ඒකාග්‍රතා සහිත තුන්වෙනි ධ්‍යානෙට සමාදින් අදිෂ්ඨාන කරනවා. ඒකත් බොහොම ලේසියෙන් ලැබෙනවා. ඒ ලැබුණාන් පස්සේ ඒකත් අරවාමේ වශීතා පහට අනුව වශී කරගන්නට ඕන. මෙන්න එකම වචනයෙන් ධ්‍යාන තුනක් ලබා ගන්නවා. ඒ ධ්‍යාන තුනම සෝමනස්ස සාගතයි. උපේක්ෂා සාගත මෛත්‍රී ධ්‍යාන ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේ ධ්‍යාන තුන හැකිතා ප්‍රගුණ කරගෙන තවත් කල්යාණ මිත්‍රයෙක් එක්කෙනෙක් ගන්නවා. තමාගේ පියා ජීවත් වෙනවා නම් එතුමා ගන්නවා. ඊළඟට තමාගේ ගුරුවරයෙක් ඉන්නවා නම් එතුමා ගන්නවා. මේ විදිහට එක එක්කෙනාට 10 දෙනෙක් වගේ එනකන් වෙන වෙනම ධ්‍යාන වඩන්නට ඕනේ. ඉතින් ඊළඟට එක්කෙනෙක් කරමුණු කරගෙන දෙවෙනි වචනේ ධ්‍යාන වඩනවා, වෛර නොවේවා කියලා දෙවෙනි වචනේ තරහ නොවේවා කියන වචනෙන් ධ්‍යාන වඩනවා තුනක්. ඊළඟට නිදුක් නිරෝගී වේවා කියන වචනෙන් ධ්‍යාන තුනක් වඩනවා. සුවපත් වේවා කියන වචනෙන් ධ්‍යාන තුනක් වඩනවා. එක්කෙනෙක් කරමුණු කරගෙන ධ්‍යාන 12ක්ම උපදවනවා. ඒ විදිහට 10 දිනාට වෙන වෙනම ධ්‍යාන 12ක් උපදවනවා. ඊළඟ 10 දිනා එක්කාසු කරලා එකතේ 10 දිනාටම ධ්‍යාන 12ක් වඩන්න උපකාර වෙනවා. උත්සාහවන්ත වෙනවා. ඊළඟට තමයි මධ්‍යස්ථ එක්කෙනෙක් ගන්නෙ. මධ්‍යස්ථ එක්කෙනෙකුටත් ඔය වගේ ධ්‍යාන 12ක් වඩනවා. දෙන්නේ 3 දෙනෙක් ආදී වශයෙන් 10 දෙනෙක් විතර අරගෙන 10 දිනාට වෙන වෙනම ධ්‍යාන වඩලා 10 දිනාම එකතු කරලා ධ්‍යාන වඩනවා. ඊට පස්සේ තමයි Tamanne සතුරු කෙනෙක් ඉන්නවා නම් ඔහුට ධ්‍යාන වඩන්න යොමු වෙන්නේ. සතුරු පුජ්‍යලයාටත් අර වගේම ධ්‍යාන 12 සමාදින්න ඕනේ. එක්කෙනෙක් කරේ වැඩි දෙනෙක් කරේ නැතරමකට වෙන වෙනම වඩන්නට ඕනේ. දැන් පුජ්‍යලයාගේ సంతානේ දැන් මේ යෝගාවචරයාගේ ධ්‍යාන වඩන්නගේ సంతානේ පුජ්‍යල බෙදයක් නෑ. ඒකට කියන සීමා සම්භේදය කියලා. මේ හිතවතා නැදාතා අහිතවතා කියලා වෙනසක් නෑ. ඕනම කෙනෙකුට තමන්ගේ හිත ධ්‍යාන බාට පත් කරගන්න පුළුවන්. ඒ වෙලාවට තමයි පින්නතුනේ ධ්‍යාන විකුරුණ කරන්න පටන් ගන්න. විකුරුණ කියන්නේ පැතිරීම. ඒ කියන්නේ දැන් තමන් ඉන්නේ නිවසක් නම් නිවසේ ඉන්නේ සීල දෙනාට මෛත්‍රී ධ්‍යාන 12ක් වඩනවා පොදු යාරගෙන. ඊළඟට තමන් ඉන්නේ ජවත්තේ. තමන් ඉන්නේ ගමේ. තමන් ඉන්නේ නගරේ. තමන් ඉන්නේ පළාතේ. තමන් ඉන්නේ රටේ. තමන් ඉන්නේ ලෝකේ. ওই විදිහට දෙල ඈතට ඈතට මේ කොටස් බෙද බෙදාගෙන ධ්‍යාන වඩන්නට පුරුදු වෙනවා යෝගාවචරයා. ඒක බොහොම සරලයි, බොහොම සහැල්ලුයි, බොහොම ක්‍රීඩාවක් වාගේ. ඊළඟට හැබැයි මේ ඉහළට ඉහළට ගන්න ඕනේ සිතේ දැන් තමන්ගේ ගෙදර සියලු දෙනාට මේ කරන ගෙදරින් ඉහළ හිත තියාගෙන ගෙදර දිහා බලන ඉන්න හැටියට මෛත්‍රී වඩන්න ඕනේ. ඔයාගේ ගම නගර ආදිවාසීන් ඉහළට හිත යවමින් ලෝකයේ ගැන බලනකොට අද තිස්සේ භූමිතලේ ඉහළ භාගයේ දක්වා ඉහළට හිත ගිහිල්ලා තමයි ලෝකේ දිහා බලාගෙන මේ මෛත්‍රී ධ්‍යාන වඩන්න පුළුවන් වෙන්නේ. හරියට ගුවන් යානයක ඉඳගෙන පාළ තියෙන ප්‍රදේශයේ පින්තූර ගන්නවා වගේ. හරියට වැහි බින්දු වැටෙනා වගේ මෛත්‍රී සිතෙහි ධ්වන්න සමර්ථ වේවා. ඊපස්සේ තමයි දිශා වශයෙන් හැරෙන්නේ. තමන් ඉන්නේ තනියල නගරණ දිශාව හිතලා ඒ නගරණ දිශාවේ සත්‍යයන්වත් ඔය වගේ මෛත්‍රී එක එක කෙනාට ධ්‍යාන බැගින් වාඩෙනවා. මේ වගේ නගරණ අනු දිශාවට දකුණු දිශාවට දකුණු අනු දිශාවට බටහිර දිශාවට බටහිර අනු දිශාවට උතුරු දිශාවට උතුරු අනු දිශාවට යට දිශාවට උඩ දිශාවට කියන දස දිශාවටම මේ මෛත්‍රී විස්පාරණේ විකුරුවනේ පවත්වනවා. මේ කාචාරී සිදුවීමක්. මේදී ධ්‍යාන 528ක් ලැබෙනවා. අත්වාසී මේ ධ්‍යාන වඩනවා කියන එක බාහිරෙන්ද කාරණියක් නෙමෙයි. මේක බුදුරජාන් වහන්සේ අපේ සියලු දෙනාට අනුමේ පිළිවෙල උගන්වලා තියෙනවා. ඒවා තමයි අපේ අර්ථ කතාවල විස්තර වශයෙන් දක්වලා තියෙන්නේ. පූර්වාචාර්යයන් වහන්සේලාට උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම වර්තමාන කාලයේ තේනි ගල්යාණ මිත්‍ර උතුමන් උපදෙස් දෙනවා. එනිසා මේ මෛත්‍රී භාවනා සම්බන්ධව වැඩි වශයෙන් අපි ප්‍රගුණ කරන්නේ උදේ අවධූතයන් පටන් නිින්දට යනතුරු කරන සෑම ක්‍රියාවක් ගන්නෙම මෛත්‍රී සිත් වඩන්න අපි පුරුදු වෙනවා නම් මුළු ජීවිතේම බ්‍රහ්මයක සමාන බ්‍රහ්ම විහරණ ජීවිතයක් ගත කරන්නේ කියලා. බුද්ධ වචනේ තියෙනවා චිත්තං චරන් නිසින්නෝවා සයනෝවා යාවතස්ස විගතමිද්දු ඒකං සතින් අදිත්තේය බ්‍රහ්මමීතං විහාරං ඉදමාහෝ කියලා. චිතගණීති හිතෙද්දි වාඩ්වී සිටින්දි හරිදිමේ සිටින්දි රාගයෙන් සැතපේ සිටි යන්තාක් නොනිදා ඉන්නවනම් එමෙලා මේ මෛත්‍රියේ සිහිය පවත්වනවා නම් ඔහු මේ මනුරෝම සිටින්නා වූ බ්‍රහ්ම විහරණ ඇති බ්‍රහ්මේකා සමානයි කියලා බුද්ධ වචනේ සඳහන් වෙනවා. එනිසා මේ සම්බන්ධව අපි නිරන්තරයෙන් උනන්දු වෙන්නට ඕනේ, උද්‍යෝගිමත් වෙන්නට ඕනේ. මෛත්‍රී ධ්‍යාන වැඩෝ කෙනෙකුට අනිත් ධ්‍යාන ඔක්කොම වඩන්න පුළුවන්. ඒ කියන්නේ ආනාපාන ධ්‍යාන වඩන්නත් පුළුවන්. අසුභ ධ්‍යාන වඩන්නත් පුළුවන්. සිව්බම විහරණම ධ්‍යාන වඩන්න පුළුවන්. ධානයෙම කසින ධ්‍යාන වඩන්න පුළුවන්. අර්පණා කර්මස්ථාන ඔක්කොම 30ක් තියෙනවා. තේම වඩන්න පුළුවන්. ඒක නිසාද මෛත්‍රී ධ්‍යානය වැඩිමින් ඇති වෙන මෛත්‍රී භාවනාවේ ආස්වාදය. නිසා හැම භාවනාවක් කරන්නේ හිතට ශක්තිය ලැබෙනවා. ඊළඟට අපි සලකා බලන්නට ඕනේ දැන් මේ කියන භාවනා කරමින් එක්කෙන් වෙලා වාඩි වෙලා කරන එක නෙමෙයි ධ්‍යාන වැඩි වීම. ඒවා ප්‍රගුණණයෙන් පස්සේ තමයි සිව්විරියවම පුළුවන් වෙන්නේ. ඒ අතරෙත් අපි පරිකාරම වශයෙන් පුහුණු වීම වශයෙන් හැම විටම මෛත්‍රී සිත පුරුදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. දැන් අපි උදේ අවදි වෙනකොට හිතෙනවා මේ අපි නිදාගෙන ඉතිය ඇඳ හදාපු අය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, කිතිවත්න වලින් මෛත්‍රී වඩනවා. ඊළඟට තමන් ඇඳුම් අඳිනවා නම් මේ ඇඳුම් සකස් කරන අය මිලට දුන්න නිදුක් නිරෝගී සුවපත් වේවා. ධාත්ම අඳිනවා නම් ධාත්ම අඳින උපකරණ නිෂ්පාදනයේ කාලේ මිලට දුන්න අය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. එවැගේම වතුර භාජන ගන්නවා නම් මේ භාජන නිෂ්පාදනයේ කල අය මිලට දුන්න අය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඔය වගේම කේතන් හදා ගන්නවා නම්, කෑම හදා ගන්නවා නම් ඒ සම්බන්ධවත් එකක් එකක් ගානේ හිත මෛත්‍රියෙන් යොදවනවා. ගමනක් යන්නේ ඉස්සෙල් ඇඳුම් ඇඳ ගන්නවා, පා වහන් දා ගන්නවා, අවශ්‍ය දේවල් ගන්නවා. එකක් එකක් ගානේ ඒ ඒ පුජ්‍යලයන් ගැන හිතව මෛත්‍රිය වඩෙනවා. වාහනේ කියනවා නම් මේ වාහනේ නිෂ්පාදනය කළ අය, මේ වාහනේ මිලට දුන්න අය, මේ වාහනේ පදවන අය නිදුක් නිරෝගී සුවපත් වේවා මෛත්‍රිය වඩෙනවා. යන් තැනකට යනවා නම් යන ගමනේදී මේ මාර්ගය හදා දුන්න ඇත්තු නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ මාර්ගයේ ඉදිරියෙන් යන්නේ ඇත්තු නිදුක් නිරෝගී සුවපත් වේවා. මාර්ගයේ පිටුපසින් යන අය නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ දෙපැත්තේ යන්නේ නැහැ ගෙවල් දොරවල් කඩසාපුල විහාර දේවාල පල්ලි කෝවිල් ආදී වාසය කරන අය පර්මාන්ත ශාලා ආරෝග්‍ය ශාලා පාඨශාලා විශ්‍රාම ශාලා පෙට්‍රෝල් සෙට් ඩිස්පෙන්සරි වගේම හමුදා කඳවුරු පොලිස් ස්ටේෂන් වල වාසය කරන ලොත් නිදුක් නිරෝගී සුවපත් වේවා මේ වගේ හිතන්න පුරුදු වෙනවා. ඊළඟට යම් ආයතනයකට යනවා නම් අපි හිතමු ආරෝග්‍ය ශාලාවට යනවා නම් මේ ආරෝග්‍ය ශාලා වෛද්‍යෙන් දෙවියෝ නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ ආරෝග්‍ය ශාලාවේ වෛද්‍යවරු නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ සේවක සේවිකාවෝ නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ ප්‍රතිකාර ලබන්නෝ නිදුක් නිරෝගී සුවපත් වේවා. හැම වෙලාවෙම එක එක අරමුණ අරගෙන මෛත්‍රිය වඩන්න පුළුවන්. ඔය වගේම වෙළඳ ආයතනයකට යනවා නම් කුඹුරට යනවා නම් වක්ත පෙතේට යනවා නම් එහෙම නැත්නම් පාඨශාලාවකට යනවා නම් එහෙම නැත්නම් උසාවියකට යනවා නම් ඕනම කෙනෙක් ඒ ඇයට මෛත්‍රී කරන්න පුරුදු වීමෙන් ගිය ජීවිතේ තමන් කරන කටයුතු බොහොම සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්නත් පුළුවන් හැම දිනාගේම ආශිර්වාදේ තමන්ට ලැබෙනවා එතමනක් නෙමෙයි මේ මෛත්‍රී භාවනා වැඩිමේදී තමන්ගේ సంతානී චිත්ත సంతානී බොහොම ප්‍රසන්න වෙනවා චිත්ත సంతානයේ ප්‍රසන්න වීම නිසා හෘදේ වස්තුව ප්‍රසන්න වෙනවා හෘදේ වස්තුව ප්‍රසන්න වීම නිසා ලේ ධාතුව පිරිසුදු වෙනවා ලේ ධාතුව සකල ශරීරයේ පැතිරී යාමෙන් නිරෝගී රූප කලාප උපදවනවා ඒ නිරෝගී රූප කලා බොහෝ ප්‍රභාස්වරයි එනේ වර්ණයක් ඇතේලා කහපාර රත්තරම් පාට වර්ණයක් ඒ වර්ණය අපේ ශරීරයෙන් කිට වේදවා අපට ඇහැට පේන්නේ නැහැ ඒ වර්ණය භූම රංවම් පාට වර්ණයක් තමයි මාත්‍රි වඩන්නගේ සිතෙන් හිත නිසා පිට වෙන්නේ ඒ වෙලාවේදී මැස්සෙක් මදුරෙක්වත් ඇවිල්ලා කරදර කරන්නේ නැහැ සතෙක් පෑගුණාන් දෂ්ට කරන්නේ නැහැ බල්ලෙක් ගොරාගෙනවත් හපන්නේ නැහැ ඒ වගේම සතුනේ කෙටියා තේ පුජ්‍යලයාගේ තේ මුරුදු වෙනවා ඒ වගේම අවියාවද වදින්නේත් නැහැ ඒ වගේම වශවිස ශරීරගත වෙන්නේත් නැහැ ජින්න විපත්‍යක් වන්නේත් නැහැ මේ වාගේ පුදුම අනුසස් තමන්ට විඳගන්න පුළුවන් අත්දැකීම් ලබන්න පුළුවන්. ඒ වගේම මේ මෛත්‍රී ධ්‍යාන වැඩි වීම නිසා මෛත්‍රී සිත පුරුදු කිරීම නිසා එයින් ආයුෂ වැඩි වෙනවා. මොකද ශාරීරිය නිරෝගී වෙනවා මෛත්‍රී නිසා වර්ණය වැඩි වෙනවා. ඒ වගේම මේ සතේ වැඩි වෙනවා කාය බලයත් වැඩි වෙනවා නිරෝධ සෝය වැඩි වීමෙන් ප්‍රඥා වැඩි වෙනවා. එවගේම තමන් කරන රැකේ රක්ෂා බොහොම සාවධානව කොම සැලකෙල්ලෙන් සාමකාමීව කරගන්න අවස්ථාව ලැබෙන හැමදෙනාගේ සහයෝගය ලැබෙනවා මේ වාගේ අන කටයුත්තකදීම විශේෂානිසංස දෙකගණනින් මෛත්‍රී සිත තව තවත් දිනමත් කරගන්නට ඒක අවස්ථාවක් කරගන්නට පුළුවන් වෙනවා මෙන්න මේක නිසා මේ මෛත්‍රී භාවනා අපි ප්‍රගුණ කරගන්න අදිෂ්ඨාන කරගන්නෙමු විශේෂයෙන් මේ මෛත්‍රී භාවනා වැඩ මහෝත්තරයන් වහන්සේලා පිළිබඳව පින්නතුන් නිතර අහලා තියෙනවා මෛත්‍රී භාවනා වැඩ සාතන් වහන්සේලා තුළින් අග්‍රස්ථානයේ දෙපත් වෙලා සිටියේ ධර්මාශෝක රජතුමාණන්ගේ කාලයේ මහා වත්තනී ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටියේ මහා අසගුත්ත මහ රහතන් වහන්සේ උන්වහන්සේ අහසේ පලක් බැඳගෙන තමයි අන්නාට කමඨාන් දෙන්නේ අහසේ පරියන්තෙන් වාඩිලා කමඨාන් දීලා දෙන උපදේශ අනුව ලබන සියල්ලෝම මාර්ගඵලලාභී බවටපත් වෙනවා. එනිසා රහතන් වහන්සේගේ ආශ්‍රම නීතිය 30000ක් රාත් වෙලා. රහතන් වහන්සේලා උන්වහන්සේ වැඩින්නේ මේ වනාන්තරේ වන සතුන් පවා ඕනෝ සමග සම්පන්නයි. එක දවසක් ධර්මාශෝක රජුලුවන්ගේ විධානයෙන් ජනසානකේන ආජීවකතුමා සීකාමකින් වඩම්මන්නේ නෙවෙලාවේ ඔය ආරණ්‍යයේ බැස්ස ආරණ්‍යයේ බයිනෙකට දකින් ලැබුණ මේ රහතන් වහන්සේගේ ආවාසයේ පළමුවෙන්න ඒ වටේටම මේ සතුන් එකට එසෙල්ලම් කරනවා දැක්කා මෝද ගෝනුද ඌරෝද එවාද අලි කුටි වලාසුද කොමෙකට සෙල්ලම් කරනවා මේ ජනසාන ආජීවකතුමාට පුදුමයක් ඇති වුණා රහතන් වහන්සේගේ නියම ස්වාමීන් මේ මොන මොන සත්ත්වද කියලා ඒ රහතන් වහන්සේ මේ තැනැත්තාගේ පූර්ව භවය සලකලා උපදේශක් දුන්නා අවැත්නිය ඔය තමයි පංචස්කන්ධ කියන්නේ. ඔය තමයි දොළොස් ආයතන. ඔය අටලොස් ධාතු. ඔය තමයි පටිච්චසමුපාද කියන්නේ කියලා අර පරමාර්ථ ධර්ම ගැන කියනවා. කියනකොට මේ ජනසානන්ට පූර්ව භවයේ ආසාති බුණු ධාරබමුණෙක් වශයෙන් ඉන්න කාලේ කාශ්‍යප බුද්ධ ශාසනයේ වනාන්තරයේදී ඇසූ අභිධර්ම දේශනාවක වචන මතක තිබුණු බැවින් මේ මොහොතේදී බලවත් ප්‍රසාදයක පත් වෙලා ඒ රහතන් වහන්සේ ළඟ පැවිදි වෙලා කර්මස්ථාන ලබා ගත්තා. ගහක් මුලටකින් වාඩි වුණා. එක මාසණේදී සෞඛ්‍යදේශනසා මහා රහත් භාවයට පත් වුණා. මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස නේද? මහා බෝධිසත්ව ස්වර්ණසාම කුමාරයා ඉන්න වනාන්තරයේ කෝය වාගේම සීල සත්ව සමගි සම්පන්නව කටයුතු කළ හැටි ඒ ස්වර්ණසාම ජාතක දේශිනේ සඳහන් වෙනවා. මෙන්න මේක නිසා පින්නතුනි අපි සීලෝම දෙනා යන්නේ එකම නිවන් මඟයි. අපි කිසිම කෙනෙක් කැමති නැහැ සතර සතරපාඨ වැටෙන්නේ. අපි කිසිම කෙනෙක් කැමති නැහැ සංසාර ගමන දික් කරගන්නට. මක්නිසාද අපේ දීර්ඝ සංසාරයේ නවින්ද සපක් නැහැ නවින්ද දුකක් නැහැ. නොකල කුසලයක් නැහැ නොකල අකුසලයක් උත් නැහැ. මේ සෑම කෙනෙක්ම ත්‍රිසංගත සතුම් පවා කුරු කුඹුව පවා අසංකේය අප්‍රමේය වාරවල භවග්නිය දක්වා බඹලෝට ගිහින් තියෙනවා. සුද්ධාවාස පායර හැම බඹලෝකටම ගිහින් තියෙන අසංකේය අප්‍රමේය වාරවල. එවාගෙම සද්දිව ලෝකවල උපන්න වාරේ ඒකත් ඇදී. ඒකත් ඇදී මනුෂ්‍ය ලෝකවල උපන්න අය උපන් කාලේ. එවාගෙම චක්‍රවර්ති රජ වෙච්ච වාරම අසංකේය අප්‍රමේය වාරවල හැම කෙනෙක්ම චක්‍රවර්ති රජේලා හිටියා. ඔය වගේම මනුෂ්‍ය ලෝකේ බොහෝම දුක්ඛ ධර්මයන් දෙපත් වෙන අන්දගොළු බීරු මාත්ක මන්ද බුද්ධිකාදී අභාවිතාවෙන් පත්ලා හිටිය. එවාගේ ප්‍රේත ලෝක උපන් වාර අනන්තය අපරිමාණයි. තිරිසන් භවයේ තේමයි. අසුර භවනේ භවයේ තේමයි. එවාගේම ලෝකාන්තරික නරකවල අතමා නරකවල සුපත් නරකවල උපන් වාර අනන්තය අප්‍රමාණයි. එවාගේම සසර ගමනේදී ඔය විදිහට නොවින්ද දුකක් නොවින්ද සැපක් නැත බැවින් බෞද්ධයන් වශයෙන් අපි සම්මාදිට්ඨිය තියෙන නිසා දන්නවා මේ සංසාර ගමනේ කාන්තෙම දුක් ගමනක් අවාසනාවන්ත ගමනක් බව සරුවක්යන් වහන්සේම දේශනා කොට වදාදා තිබෙනවා. මහණෙනි අසුර සනක් ගන්න තරම් ආත්මයේ සතර වාසය කිරීම සපක්යයි මම කියන්නේ ඇයි. එහෙමක් නිසාද විඳින්න තියෙන්නේ දුක් ධර්මයක්. මේ අවේචේ පතම් භවග්නේ දක්වා තිස්සේ භූමියේම බන්ධනාගාරයක්. කරණ කුසල ලකුසල නිමිති කර්මයන්ගේ දඬුවම් විදින ලෝක ධාතුවක් තමයි මේ සංසාර ලෝකය. එනිසා මෙන්න මේ විදිහේ බන්ධනාගාරයෙන් අතිමිදේ ශාන්ත නිවන් සුව ලැබුණු පිණිස අපි යන නිවන් ගමන සාර්ථක කරන යාමට සුවසේ සිල් රැකීමද සුවසේ දන් දීමද සුවසේ නෛෂ්ක්‍රාම්‍ය පුරන්නේද සුවසේ ප්‍රඥාව දිනු කරගන්න සුවසේ වීර්ය වඩන්නේ සුවසේ අදිෂ්ඨාන බල පිටුවා ගන්න සුවසේ ශාන්තේ පුරුදු කරන්න සුවසේ සත්‍ය වශයෙන් පිහිටන්න සුවසේ උපේක්ෂා ගුණයන්හි පිහිටන්න අපි වැඩි වැඩියෙන් මෛත්‍රී භාවනා ප්‍රගුණ කරගන්නට ඕනේ. ඒ සඳහා ශක්තිය බලයේ ධෛර්යයේ වීර්යයේ බෞද්ධ අබෞද්ධ අපි සෑම දිනාටම ලැබේවා වැඩේවා කියලා අපි නිතර මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒකම අද විශේෂ වශයෙන් මේ ධර්ම දේශනාව පවත්වන දායකත්වයේ ධර්ම පින්නතුන් මේ මොහොතේදී සවන් දෙනවා. පළමු වශයෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වය දරා තිබෙනවා අංක 421 රාජගිරියේ පාරේ රාජගිරියේ පදිංචි වෙසිට පරිලෝකසපත් ගුණතිලක කොන්ත්‍රාත් පෞද්ගලික සමාගමේ සභාපති දයානන්ද ගුණතිලක මහතා පරිලෝකසපත්යේ වසලක් පිරීම නිමිති කොට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා එම ආයතනයේ මේ වසර 6කට පෙර පරිලෝකසපත් වූ උපසභාපති උපාලි ගුණතිලක මහත්මයාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා දායකත්වයේ දරන්නේ ගුණතිලක කොන්ත්‍රාත් පෞද්ගලික සමාගමේ සේවයේ නියුතු පදිය කලල්ලේ නාපට වෙල අංක 316 නිවසේ උපාල වීරසෝරි මහත්මයාතුළු පවුලේ සෑම දෙනා විසින් ඒ සෑම දෙනාගේ ප්‍රාර්ථනා මුදුන්පත් වේවා කියලා අපි මෛත්‍රියෙන් සෙත්පත්නවා. අප්‍රේල් 24 වෙනි දින උපන් දිනයේ දෙන නාවෙනි අරේදාම ස්වාමීන් වහන්සේට නිරෝගී සුවයේ චිරජීවන සම්පත්තියේ ප්‍රාර්ථනා කිරීමට මෙදින උපන් දිනයේ දෙන යසෝද සිල්වා මහත්මිය අප්‍රේල් 7 දින උපන් දිනයේ දෙන චන්නද සිල්වා මහතා අප්‍රේල් 14 වෙනි උපන් දිනයේ දෙන අංගිකා මහත්මිය අප්‍රේල් 16 වෙනි දින උපන් දිනයේ දෙන රේණුකා මහත්මිය අප්‍රේල් 24 වෙනි උපන් දින උපන් දිනයේ දෙන ඕස්ට්‍රේලියාවේ පදිංචි අශෝක මහතා ඇතුළු සමිත නිදුක් නිරෝගී සුවය චිරජීවන සම්පත්තියේ ප්‍රාර්ථනා කිරීමට උතුම් නිර්වාණ අවබෝධයේ ප්‍රාර්ථනා කිරීමට දායකත්වය දරන්නේ දෙවිවල හිල්ලිදිය කලවත පාරේ අංක 239 දෙක නිවසේ තී ඉස්න සිල්වා මහත්මයයි. එතුමාණන්ගේ සියලු ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. අද ජන්මදිනයේ සමරන අතිපූජනීය නාවියනි අරේදාම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භව දීර්ඝා සහ ප්‍රාර්ථනා මුදුන්පත් වේවා කෙනෙමි අධිෂ්ඨානය. අඟුලුගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේ නාගපුකුණේ අරියශීල ස්වාමීන් වහන්සේ ඇතුළු සීලම බුද්ධ පුත්‍රයන් වහන්සේලාට නිදුක් නිරෝගී භව දීර්ඝා සහ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධයේ පිණිස අද උපන් දිනයේ සමරණ පූජ්‍යයිනිතංගල විමලානන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සමේ සඳහා නිර්වාණ අවබෝධයේ පිණිස අප පවලේ සීලම දූ දරු ඥාති මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී භව දීර්ඝායුෂ සහ උතුම් නිවන් අවබෝධයේ පිණිස තුන් ලෝක වාසී සීලු සත්වාර්ගයාට නිදුක් නිරෝගී සුව පිණිස මෙම මහා ධර්ම දානමේ කුසලයේ හේතු වේවායි ප්‍රාර්ථනා කරමි. ආරි කුලසිංහ මෑණියන් මංජුලා ගුණවර්ධන සමන්ති වීරසේකර ජේනවරුන් ඇතුළු පවුලේ සෑම දෙනා විසින් ප්‍රාර්ථනා කරමින් පින්පම් නොවනවා. ඒ සෑම දෙනාගේ ප්‍රාර්ථනා සර්ව ප්‍රකාරයෙන් සමෘද්ධිමත් වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ඊළඟට මේ ධර්ම දේශනාවේ ප්‍රථමයෙන් සීලයක පිහිටලා ධර්ම ශ්‍රවණය කිරීමෙන්ද ඊළඟට ධර්ම දේශනාවේ බොහෝම සාවධානව සවන් දීමෙන්ද එවාගේ ප්‍රාප්ති දාන වශයෙන් පින්පමන වීමෙන්ද එවාගේම ධර්ම පූජා පැවැත්වීමෙන්ද අත්පත් කරගන්න කුසල සම්භාර ධර්මයේ මේ ධර්ම ශ්‍රවණය කළ සෑම දිනකටම අත්පත් වීමෙන් නිරෝගී සත බල වින්සත් සත් වර්ෂාධික කාල දීර්ඝාය වර්ධනය වෙමින් දෙලොව සුභසිත කෙලවර අජරාමර සාන්ත අමාමහ නිවන් සුව සාක්ෂාත් වීම පිණිසම හේතු වාසනා වේවා කියා අපි ආශිර්වාද කරනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහින්නිකා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහින්නිකා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහින්නිකා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ලංකාදීපං චිරං රක්ඛන්තු ත්වං සදාති. සීලේක පීඨ ධර්ම ශ්‍රවණී කිරීමෙන් ධර්ම පූජා පැවැත්වීමෙන් ප්‍රාප්ති දාන පැවැත්වීමෙන් සිදු කළ සෑම කුසල ආනිසංස බලෙන් තත්නත්‍යානුභවයෙන් සමෙත දෙලෝ සුභසිත කෙලවර සාන්ත අමාම නිවන් සුවක් වේවා කියා ප්‍රාසිංසන කරනවා. සම්මේතියෝ විවඤ්ඤංක සම්ය රෝගෝ විනස්සතු නාතේ භවත්වන්තරයෝ සුඛී දීඝායුක භවේ භවතු සම්බ මංගලං රක්ඛංක සම්බ දේවතා සම්බ බුද්ධං භවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛංක සම්බ දේවතා සම්බ ධම්මං භවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛංක සම්බ දේවතා සම්බ සංඝානුභවේන සදා සත්‍ති භවන්තු තේ අමිවාදෙන සීලස්ස නිච්ඡං වද්ධාපචායින චත්තාරෝ ධම්මා වන්නන්ති ආයුවන්න සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජත සාදු සාදු සාදු. කුරුණෑගල මැල්සිරිපුර පන්සියගම නාරුවෙන ආරණ්‍ය සේනාසනයේ සිට අද උදෑසන ගුවන්විදුලි ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථා අනුශාසක දුරන්දර මහෝපාද්‍යාය ශාසන ගජ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය මහා කම්මට්ටානාචාර්ය අතිපූජනීය නා උයනේ අරියධම්ම නායක ස්වාමීන් වහන්සේ අද අප්‍රේල් මාසයේ 24 වෙනිදා අද දිනට 73 වන පුණ්‍යවන්ත ජන්මදිනයේ සමරන අතිපූජනීය නා උයනේ අරියධම්ම නායක ස්වාමීන් වහන්සේට ශතවර්ෂාධික කාලයක් දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා මතුතුම් ලෞතර බුදුබවම ලැබේවා කියලා අපි සියලු දෙනාම සාදුකාරයක් පාත්වා ආශිර්වාද කරමු. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සුදේශීය සේවයේ ඊයේ සවස් කාලයේ අද උදෑසනත් ගෙනා සජීවී ආධුනික වැඩසටහන් මේ සමගින් නිමවටපත් වෙනවා. අතිපූජනීය නාවුනේ අරියදම්ම නායක ස්වාමින්වරුන් වහන්සේගේ ගෙවිගේ මාර්තු 27 වන දිනට යෙදී තිබුණු පැවිදි දිවියේ 55 වන වසර සැපිරීමත්, ඒ වගේම අද දිනට අප්‍රේල් 24 වන දිනට යෙදී තිබෙන 73 වන පුණ්‍යවන්ත ජන්මදිනයේට දිගාශිරපතිමත් අරමුණු කරගෙනයි අද දවසේදී ඊ දවසේත් මේ වැඩසටහන් මේ පිම්බිමේ සිට සංවිධානය කොට තිබුණේ. වන්දනීය වූ පූජනීය වූ නාවුනේ ආරණ්‍ය සේනාසනයේ සිට ඊ දවසේත් අද දවසේදී මේ වැඩසටහන් ගෙනෙන්නට අප සමගින් එක් වූ කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ බාහිර ප්‍රචාරකංශයේ ඉංජිනේරු අශෝක සෙනවිරත්න, කාර්යභාර නිලධාරී උදේ වික්‍රමරත්න, කාර්මික නිලධාරීන් නිහල් ධර්මසිරි සමගින් ජගත් ප්‍රසන්න ගාල්ලගේ සහය ලබා දුන්නා ඩොනල් විතාරණ, ධම්මසිරි ප්‍රනාන්දු, පී නන්දන සමගින් දයරත්න ප්‍රනාන්දු, වැඩසටහනේ සම්බන්ධීකරණය කළේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීත සහ ප්‍රකාශන අධ්‍යක්ෂක රජිත ගාමිණී විජේසේකර, වැඩසටහන් අධීක්ෂණය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආධුනික අංශයේ බාර සහකාර අධ්‍යක්ෂ තෙන්නකෝන් ඉහෙලගම, මම ප්‍රින්ස් නිශාන්ත හේරත් ඔබ සැමට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින් නාවින ආරණ්‍ය සේනාසනයේ සිට අප දැන් මයික්‍රොෆෝන යොමු කරනවා කොළඹ 7 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවා සම්මන්ත්‍රණ මැදිරියට ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.